පින්වත්නි, පසුගිය දිනෙහි අවසාන කළේ ප්‍රඥාව පිළිබඳව විස්තරයක් කරලා. අභිධර්මයේදී අප ඉගෙන ගන්නා චෛතසික ධර්ම 52ක් තිබෙනවා. අපි මේ 52 පිළිබඳ වූ විස්තරයක් සංක්ෂේපයෙන් කරලා අවසන්. මේ දිනතුන්ට මතක ඇති මේ පටන් ගත්තේ අපි පස්ස කියන චෛතසිකේ. පස්ස වේදනා සංඥා චේතනා විකබ්බතා ජීවිතින්ද්‍රිය මානසිකාර කියන චෛතසික හත සබ්බචිත්ත සාධාරණ චෛතසික හත හැටියට අප ඉගෙන ගත්තා. ඒවා හැම සික්වලම ලැබෙන චෛතසික බැවින් ඒවාට ඒ නම වැඩී තිබෙන්නේ නම දී තිබෙන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික. සියලුම සික්වලට සාධාරණ වන චෛතසික හත කියන තේම. එකද සිතක්වත් මේ චෛතසික හත අතුරෙන් එකද චෛතසිකයක්වත් අඩුව උපදින්නේ නැහැ. හැම සිතකම මේ හතම ලැබෙනවා එකාකාරවම. ඒ නිසා ඒවාට සබ්බචිත්ත සාධාරණ චෛතසිකය කියවා. ඊළඟට විතක්ක විචාර අධිමොක්ඛ විරිය පීති ඡන්ද කියන චෛතසික හයක් ගැන අප දැනගත්තා. ඒ හයට ප්‍රකීර්ණක චෛතසිකය කියලා නම දී තිබෙනවා. ඒ පාලි වචනේ පකින්නක චෛතසික කියන්නේ. ඒ ප්‍රකීර්ණකයි කියා ඒවාට නම් කලේ අර සබ්බචිත්ත සාධාරණ චෛතසිකයෙන් හැම සිතකම මේ චෛතසික හයම මෙලදි බොහෝ සිත්වල විසිර පැවැත්මක්. ඒ කියන්නේ සමහර සිත්වල මේ හයම ලැබෙනවා. සමහර සිත්වල ඊට වඩා අඩු ගණනක් ලැබෙනවා. සමහර සිත්වල මෙය එකක්වත් ලැබෙන්නේ නැහැ. එහෙම ස්වභාවයක් මේ චෛතසික හය පිළිබඳව තිබෙනවා. ඒ නිසායි ඒවාට මේ නම දී තිබෙනවා. ප්‍රකීර්ණක කියන එකේ තියෙන මිශ්‍ර කියන තීරම. ඒකවල ප්‍රකීර්ණක චෛතසික 6 සියලුම සිත්වල යෙදෙන්නේ නැහැ. බොහෝ සිත්වල යෙදෙනවා. නමුත් ඒ 6ම ඒ හැම සිත්වලම යෙදෙනවත් නැහැ. සමහර සිත්වල මේ චෛතසික 6ම යෙදෙනවා. සමහර සිත්වල 5ක් යෙදෙනවා. සමහර සිත්වල 3ක් යෙදෙනවා. 4ක් යෙදෙනවා. ඒ විදිහට අඩු වැඩි වී යෙදෙන්නේ. එබැවින් මේ වාතේ නම දී තිබෙන්නේ ඒකේ දෙකම ඒ චෛතසික දෙකොටසම එකතු කරලා එක නමක් දක්වනවා අඤ්ඤ සමාන චෛතසිකය. ඒ අඤ්ඤ සමාන කියන ඒ වචනේ දී තිබෙන්නේ මේ චෛතසික 13 සම්බචිත සාධාරණ චෛතසික 7ක් ප්‍රකීර්ණක චෛතසික 6ක් කියන මේ 13 කුසල් වලත් යෙදෙනවා අකුසල් වලත් යෙදෙනවා. ප්‍රතිර්ණකේ මේ අව්‍යාකෘතේ කියන අව්‍යාකෘත කියන ඒ සිත්වලත් යෙදෙනවා. කුසල් වල යෙදෙන විට මේ චෛතසික මේ සම්බචිත්ත සාධාරණ වේවා ප්‍රතිර්ණක චෛතසික වේවා කුසල් සමග යෙදෙන විට මේ චෛතසිකත් කුසල් වෙනවා. ඒවායේ එතන බවක් නේ කුසල බවක් එතෙන්දී ඒ අවස්ථාවේදී. ඒ වගේම මේ චෛතසික 13 අකුසල් සිත්වල යෙදෙන. ලෝභ මූල සිත්, ද්වේෂ මූල සිත්, මෝහ මූල සිත් කියන මේවායේහි මේ චෛතසික 13 හෝ 13 අතුරෙන් යම් කිසිවක් හෝ යෙදෙන විට ඒ අවස්ථාවේදී මේ චෛතසිකත් අකුසල් වෙනවා. ඒකට අකුසල් සිත්වල යෙදෙන විට අකුසල්. කුසල් සිත්වල යෙදෙන විට කුසල්. කුසල් අකුසල් කියන මේ සිත් දෙකට ශ්‍රවණක් නෙවෙයි තිරෙන්නේ තව තිරෙන බව අප දන්නවා. විපාක සිත්ය ක්‍රියා සිත්ය කියන තවත් ಜಾති දෙකක් තිබෙනවා සිත්වල. ඒ විපාක සිත්වලත් මේ චෛතසිකය දෙනවා. ක්‍රියා සිත්වලත් මේ චෛතසිකය දෙනවා. විපාක සිත්වල යෙදෙන විට ඒවායේ විපාක ස්වභාවය තිබෙනවා. දැන් විපාක සිත්වල විසින් අනිත් සිත්වලට වඩා විශේෂයෙන් දැනගත හැකිවන්නේ ඒවායේ තිබෙන ස්වභාවය වන්නේ අනුත්සාහික සාන්ත බව කියන එක. විපාක සිත්වල වීර්යයේ යෙදෙත සමහර සිත් තිබෙනවා විපාක සිත් ඒවායේ වීර්යයේ යෙදෙනවා. නමුත් ඒ වීර්යය කුසල් සිත්වල අකුසල් සිත්වල ලැබෙන වීර්යයේ වමෙන් බලවත් එකක් නෙවෙයි. දැන් විපාක සිත් අතුරෙන් ලෝකෝත්තර විපාක කියන ඒ පරසිත හතර හැර අනිත් විපාකසිත ජවන කියන කෘත්‍යය සිදු කරන්නේ නැහැ. අපි ඒ විදිහටයි ඉගෙන ගන්නෙ. ඒ කෘත්‍යය සිදු කිරීමකුත් ඒ සිත් වල නැහැ. ඒ නිසා ඒවා ඒ තිබෙන්නේ සාන්ත බවක්. සාන්ත බවක් කියන්නේ ඒ අර ක්‍රියාත්මක බව, ක්‍රියා කරන බව කියන නීති වෙනවා එක්තරා විදිහක කලබල බව. අර බලවත්කම හේතු කොටගෙන හේතිවන ශක්තිය හේතිවන බලවත්කම නිසා ඒ සාන්ත භාවය විපාක සිත්වල මෙන් පවක්නේ නැහැ. ඒ නිසා විපාක සිත් අනිත් සිත්වලින් වෙන්කර දැනගැනීමට කියනවා ඒවා ඒ තිබෙන්නේ අනුත්සාහික බවක් හා සාන්ත බවක් විපාක සිත්. දැන් ඒවා අප වැඩි දුරටත් ඉගෙන ගන්නවා මේ විපාක ප්‍රත්‍යය කියන විදිහට. අභිධර්මයේ ප්‍රත්‍යය පිළිබඳ කතාවේදී එනවා විපාක ප්‍රත්‍යය. මේ විපාක ප්‍රත්‍යය කියන්නේ විපාක භාවයෙන් කරන උපකාරය. ඒ උපකාරයේ කෙබඳුද කියන එක දැනගැනීමට ඒ අනුත්සාහික සාන්ත බව කියන මේ පිළිබඳව ඒ අවස්ථාවේදී අපට දැනගන්නට ලැබෙනවා. දැන් මේ තෙන්දි දැනගත යුතු දෙන්නේ අන්‍ය සමාන චෛතසික කුසල සමගය දන විට කුසල ස්වභාවය ගන්නා චෛතසික දකින. එවිට ඒවාද කුසල. අභිධර්ම මාත්‍රකාව ආරම්භ වන්නේ කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකත ධම්මා කියන ඒ ත්‍රිකය. කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකත ධම්මා. කුසල් කියන මේ ස්වභාවය ඇති ධර්මයෝ තිබෙනවා. ඒවා ඒක විස්තර කරන්නේ කුසල නිර්වබ්ධ වූද සැප විපාක ගෙන දෙන්නා වූද ධම්මා සත්ව නොවන පුද්ගල නොවන ස්වභාවයෝ අත්තාහක. එන් කීවේ නිර්වබ්ධය. නිර්වබ්ධ කියන්නේ වැරදි නැහැ. ඒ වැරදි එතකොට නරක නැහැ කියන එක. වැරද්දක් කරන්නේ නැහැ. නිර්වබ්ධය වූ. සැප විපාක ගෙන දෙන්නා වූ. ඒ කියන්නේ එහින් ඒ ගෙනගෙන විපාකයක් වෙතොත් ඒ විපාකය සැප විපාක. අනේම සුඛ විපාක ගෙන දෙන්නා වූ ද ස්වභාවය ස්වභාව ධර්මය. සත්‍යය නෙවෙයි පුද්ගලය නෙවෙයි ස්වභාව ධර්මය. මොනවාද මේ චිත්තචෛතසික? ඒ ස්වභාවය ධර්මයෝ අත්තාහ. ඉතින් ඒවා මොනවාද කියලා තව මතු කර ගන්නා විට ඒවාට කියනවා අභිධේයාර්ථ දැක්වීම නැත්නම් ස්වરૂපාර්ථ දැක්වීම එහෙම නැත්නම් අභිධර්මාර්ථ දැක්වීම කියලා. ඒවා උදුරා දක්වන විට කියන්නේ කුසල්සිත 21ක් ඒ සමග යෙදෙන චෛතසික 38ක් තමා කුසල ධර්මෝ කියන්නේ කුසල ධම්මාක. මේ කුසල ධම්මා කියන මේ පදයට ඇතුළත් වන අන්තර්ගත කරන ස්වરૂපාර්ථ වශයෙන් දක්වන ධර්ම නැත්නම් අභිධේයාර්ථ නැත්නම් පරමාර්ථ වශයෙන් උදුරා දක්වන්නේ කුසල් 21ක් ඒ සමග යෙදෙන චෛතසික 38ක්. කුසල් 21යි ඒ සමග යෙදෙන චෛතසික 38යි කුසල ධම්ම කුසල ධර්ම. දැන් එතෙන්දී අපට ඕන කරන්නේ දැනගන්නට මේ අවස්ථාවේදී ඒ චෛතසික 38 මොනවද කියලා. ඒ චෛතසික 38 අප ඉගෙනගත්ත චෛතසික 52 අතරින් 38. මුලදීම කී චෛතසික 13 අන්‍ය සමාන චෛතසික 13. පස්සාදී චෛතසික 7 සම්බිත්ත සාධාරණ වශයෙන් විතරපාදී චෛතසික 6 ප්‍රකීර්ණක චෛතසික වශයෙන් මේ දෙකට සම එකතු වුණාම අන්‍ය සමානයි කියලා කීවේ ඒ 13ක්. සෝභන චෛතසික 25. අපි අන්තිමට ඉගෙන ගත්තේ සෝභන චෛතසික. පටන් ගත්තේ සද්ධාව. සද්ධා සති හිරි ඔත්තප්ප අලෝභ දෝෂ තත්ත මධ්‍යත්තතා කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කාය ලෞකා චිත්ත ලෞකා කාය මුදිතා චිත්ත මුදිතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාදුඤ්ඤතා චිත්ත පාදුඤ්ඤතා කාය දුක්කතා චිත්ත දුක්කතා කියන ඒ සෝබන සාධාරණ චෛතසික ධනවයත්. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන යටි චෛතසික තුනක් කරුණා මුදිතා යනුවෙන් දැක්වූ ඒ මොනායි කියලා අප්පමාඤ්ඤ අප්පමඤ්ඤා චෛතස අප්පමාඤ්ඤ චෛතස ඒවා කියන අප්පමඤ්ඤා කියලා පාරගතන ඒ චෛතසික දෙකක් අන්තිමටම කි ප්‍රඥා චෛතසිකය පඤ්ඤා ප්‍රඥා චෛතස කොම 25යි ඒ 25 සෝභන චෛතසික ධානවයක් සෝභන සාධාරණයි අනිත් අය එහෙම සෝභන සාධාරණ නෙවෙයි විරති චෛතසික තුනක් කරුණා මුදිතා කියන අප්‍රමාණික චෛතසික දෙකක් ප්‍රඥාව. ඒ 25. අනේ 25යි අර කලින් කී 13යි. අනේ සමාන 13යි කියන ඒ චෛතසික කොටස් දෙක එකතු වුණාමයි 34. ඒ 34 කුසල් සිත්වල ලැබෙනවා. හැම කුසල් සිත්වලම ඒ 38ම ලැබෙනවා නේද? ඒ අපි වෙන් කර දැක්වූ කුසල් සිත් වල කුසල් සිත් කීවේ 21නේ. ඒ 21 ලැබෙන චෛතසික සියල්ලම පිළිකලොත් මේ 38යි. ඒ නිසා කුසලා ධම්මා කීවේ කුසල් සිත් 21ක් ඒ සමග ලැබෙන චෛතසික 38ක්. එතකොට ඒ චෛතසික 38ට මේ අන්‍ය සමාන චෛතසිකත් ඇතුළත්. එයින් පෙනෙනවා ඒ අන්‍ය සමාන චෛතසික කුසල් සමග යෙදෙන විට කුසල. ඒකයි තේරුම් ගන්න. කුසල් සමග යෙදෙන විට කුසල. ඊළඟට ඒ ත්‍රිකයෙහි මෙනවා අකුසල ධම්මාත්. අකුසල ධම්මා කියන්නේ සාවද්‍ය වූද. සාවද්‍ය කියන්නේ වැරදි සංකල්ප. සාවද්‍ය වූද අනිෂ්ඨ විපාක ගෙන දෙනා වූද. ඉෂ්ඨ විපාක නෙවෙයි, සැප විපාක නෙවෙයි. නරක විපාක, අනිෂ්ඨ විපාක ගෙන දෙනා වූද. ධම්මා සත්ව නොවන පුද්ගල නොවන ස්වභාවයෝ ඉතින් අභ්‍යාහර කරනවා ඒක සමුනවා ගන්නවා ක්‍රියාවක් සම්පති කියලා. සම්පති කියන්නේ විද්‍යමාන වෙති. ඒකීවේ සාවද්‍ය වූ අනිෂ්ඨ විපාක දෙන දෙන්නා වූ සත්ව නොවන පුද්ගල නොවන ස්වභාවයෝ ඇත්තාක. ඒකයි අකුසල ධම්මාත. ඒ මොනවාද කියලා ඊළඟට පෙන්නනවා. ඒ අකුසල ධම්මා යම මේ පදවාදී ස්වરૂපාර්ථ නැත්නම් අවිධේයාර්ථ නම් අකුසල් සිත් 12ක් ඒ සමග යෙදෙන චෛතසික 27ක් මේක. අකුසල් සිත් 12ක් ඒ සමග යෙදෙන චෛතසික 27ක්. දැන් කුසල් සිත් 21ක් ඒ සමග යෙදෙන චෛතසික 37ක් කියන තැනදී අපි ගත්තේ චෛතසික වලට අන්‍ය සමාන චෛතසික 13ක් සෝබන චෛතසික 25ක්. ඒ දෙක කොටස එකතු වෙලයි 38. දැන් මෙතන අකුසල ධම්මා කියන ඒ පදයට ස්වરૂපාර්ථ වශයෙන් ලැබෙන්නේ අකුසල් සිත් 12ක්. ඒ සමග යෙදෙන චෛතසික 27ක්. දැන් මේ 27 කොහොමද ගන්නෙ? අන්‍ය සමාන චෛතසික 13. අකුසල් වලදී ගත්තා වගේම මෙතනදීත් අන්‍ය සමාන චෛතසික 13 ගන්නවා. අන්‍ය සමාන චෛතසික 13ක් අකුසල චෛතසික 14ක්. අකුසල චෛතසික. එතකොට අන්‍ය සමාන චෛතසික 13 අකුසල චෛතසිකත් සමග යෙදෙන විට අකුසල් සිත්වල ඒ අන්‍ය සමානයෝද අකුසල් වෙනවා. දැන් කුසල් සමග යෙදෙන විට ඒවා කුසල් වූ අතර අකුසල් සමග යෙදෙන විට ඒවාද අකුසල් වෙනවා. ඒකයි අකුසල ධම්මා කියන තැනදී අකුසල චෛතසික වශයෙන්, ඒ කියන්නේ අකුසල ධම්මා කියන පදයට ඇතුළත් කොට උදුණ උදුරා දක්වන චෛතසික 27යි 13ක්ම අන්‍ය සමාන චෛතසික 13. ඉතිරි ඒවා 14 තමයි අකුසල චෛතසික. නමුත් ඒ අකුසල චෛතසිකයි අන්‍ය සමාන චෛතසික 13යි කියන ඒ දෙකකම අකුසල් සිත්වල යෙදෙන විට අකුසල්මයි. නිසා ඒවා අකුසල් සිත්වලක් යෙදෙනවා. එතකොට ඒවා අකුසල්. ඒකයි අන්‍ය සමාන කිව්වේ. එතකොට කුසලයන්ට අන්‍ය වූ අකුසලයන්ට සමාන වන බැවින් අන්‍ය සමාන වන අතර අකුසලයන්ට අන්‍ය වූ කුසලයන්ට සමාන වන බැවින් අන්‍ය සමාන වේ. එනනම් අන්‍යයි කියන්නේ ඒකේ අපිට තේරෙන වචනය තමයි අනුන් කියන්නේ. අනුන්ට සමානයි කියන්නේ. අනුන්වන්නේ කුසල් වලට අනුන්වන්නේ අකුසල්. අකුසල් වලට අනුන්වන්නේ කුසල්. සමහර. දැන් ඒ භේදය විතරක් නෙවෙයි මෙතෙන් දැනගත යුත්තේ. මේවා ලැබෙනවා ඒ අඤ්ඤ සමාන චෛතසික අව්‍යාකත කෘත ධර්මවල අව්‍යාකත ධම්මා කියන ඒ පදයට ඇතුළත් වෙන සිත් සමගත් යෙදෙනවා. අව්‍යාකත ධම්මා කියන එක අභිධර්මයේදී මේ විදිහට කුසල් සිත් හා ඒ සමගයේදන චෛතසික අකුසල් සිත් සහ ඒ සමගයේදන චෛතසික වශයෙන් මොම tikai නෙගත්තේ. එහෙම නෙවෙයි. මේ අව්‍යාකත ධම්මා කියන එකට ඊට වඩා ලොකු ධර්ම ඊට වඩා පළල් ධර්ම කොටසක් ඇතුළත් වෙනවා. මොනවාද ඒ? දැන් මේ ಜಾති දෙකයි මෙතෙන්දී අපි කතා කරන්නේ. ಜಾති දෙකක් ගැන. සිත් ಜಾති දෙකයි තිබුණේ. මොනවාද? කුසල් අකුසල. තව සිත් වල ಜಾති දෙකක් තිබෙනවා. ඒවා තමයි විපාක ක්‍රියා. විපාක සිත්ය ක්‍රියාසිත. අපි ඒවත් දැනගෙන තිබෙනවා. විපාක සිත් කීයක් කියලාද? 36ක් කියලා. විපාක සිත් 36යි. ක්‍රියාසිත්ද 20ක් තිබෙනවා. ක්‍රියාසිත් 20යි. එතකොට විපාක සිත් 36යි ක්‍රියාසිත් 20යි කියවම ඒ සිත් එකතු වුණාම කීයද 56ක් වෙනවා 56ක් වෙනවා ඒ 56ම සිත් 56ම අව්‍යාකත ධම්මා කියන ඒ පදයට ඇතුළත් වෙනවා ඒ පදයෙන් දැනෙන ඒ ස්වરૂපාර්ථ නැත්නම් අභිධේයාර්ථ අභිධර්මාර්ථ වේ නම් අනේ ඒ අභිධර්මාර්ථයන්ට ඇතුළත් වෙනවා ඒ විපාක සිත් 36ත් ක්‍රියාසිත් 20යි. එතකොට ඒවා තනිව නෙවෙයිනේ ඒවත් උපදින්නේ තවත් චෛතසිකත් එක්කනේ. සිත් උපදින්නේ නැහනේ තනිවම. ඒ වගේම චෛතසික උපදින්නේ නැහනේ සිත් සමග නොවි වෙනම. ඒවත් මේ සිත්වල උපදිනවා. එතකොට මේ විපාක සිත්වලන් ඒ අන්‍ය සමාන චෛතසික උපදිනවා. ක්‍රියාසිත්වලත් ඒ අන්‍ය සමාන චෛතසික උපදිනවා. අපි මේක ඉන්නතුන්ට ලේසි වන්නට ඕනනම් කියත හැකියි. අප ඉගෙන ගත්ත ක්‍රියාසිත් අතර හා විපාක සිත් අතර අපට හොඳට තේරුම් ගන්නට පුළුවන් මොම පැහැදිලි විපාක සිත් හා ක්‍රියාසිත් වන්නේ කාම සෝමනේ ලැබෙන මහා විපාක මහා ක්‍රියා කියන තවද නාමයකින් දැක්වෙන ඒ සිත් 10. දැන් මහා විපාක සිත් කියන්නේ මහා කුසල් සිත් වශයෙන් දැක් වූ ඒ සිත්වල සහේතුක විපාක ඒවා තමයි මහා විපාක කියලා කියන්නේ. සහේතුක කාමාවචර විපාක සිත් 8. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික විපාක සිත්, සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික විපාක සිත්, සෝමනස්ස සහගත ඥාන විත්තයුක්ත අසංඛාරික විපාක සිත්, සෝමනස්ස සහගත ඥාන විත්තයුක්ත සසංඛාරික විපාක සිත්. උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික විපාකසිත උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික විපාකසිත උපේක්ෂා සහගත ඥාන විප්පයුක්ත අසංඛාරික විපාකසිත උපේක්ෂා සහගත ඥාන විප්පයුක්ත සසංඛාරික විපාකසිත අනේ එහෙම සහේතුක විපාක පිළිබඳව අපි දැනගත්තා අනේ සහේතුක විපාක ඒ සහේතුක විපාක වල විපාක වල මේ අඤ්ඤ සමාන චෛතසික ලැබෙනවා අඤ්ඤ සමාන ඒ මුල් සිටේ නැත්නම් ඒ අපි ගන්නමු සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික විපාක සිත ඒ විපාක සිත වීම නිසා මේ අඤ්ඤ සමානයන්ගෙන් කිසිදු චෛතසිකයක් එහි අඩු වෙන්නේ නැහැ. විපාක වීම නිසා. අඤ්ඤ සමාන චෛතසික 13ම ලැබෙනවා. අඤ්ඤ සමාන චෛතසික 13. පස්සාදි චෛතසික 7, සබ්බචිත්ත සාධාරණ, විතර්කයේ ලැබෙනවා, විචාරයේ ලැබෙනවා, අදිමෝක්ෂයේ ලැබෙනවා, විරිය, පීති, ඡන්ද. ඒ 6ම ලැබෙනවා. එනිසා 13ම ලැබෙනවා. අඤ්ඤ සමාන 13ම ලැබෙනවා. ඒ සිතේ අඩුවන්නේ ඒ සිතේ අඩුවන්නේ මේ විපාක සිතක් බැරිම අර විරති චෛතසික තුන. විරති කියන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා ඉගෙන ගන්න. අනේ ඒ විරති චෛතසික ඒ විපාක සිතේ ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒ විපාක සිත ජවන කෘතියෙන් උපදින්නේ නැහැ. ජවන් කියන ඒ කුසල් වශයෙන් කුසල් වගේ නෙවෙයි ඒක. කුසලයක විපාකය. අර අකුසලයෙන් වැළකීමේදී ඇතිවන්නා වූ විරති චෛතසික ඒ සිතෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා විරතියෙහි යෙදෙන්නේ නැති චෛතසික තුනක්. විරති චෛතසික තුන. කරුණා මුදිතා කියන ඒ දෙකත් යෙදෙන්නේ නැහැ ඒ විපාක සිත්. කරුණා මුදිතා යෙදෙන්නේ ඒ ඒ කුසල් සිත්වල යෙදෙන. අපට ලැබෙන කුසල් කාමාවචර නම් කුසල් සිත්වල. රූපාවචර වලදී නම් විපාක සිත්වලත් යෙදෙනවා. කරුණා මුදිතා. කරුණා මුදිතා අපට එහෙම යෙදෙනවා. අපි වෙයිදින ගන්න ඉතිරිදී. දැන් ඒ නිසා මේ සිතේ ලැබෙන يعني විපාක සිත්වල ලැබෙන චෛතසිකයන්ට මේ අඤ්ඤ සමාන චෛතසිකත් ඇතුළා. එතකොට අඤ්ඤ සමාන චෛතසික විපාක සිත්වල ලැබෙන විට ඒවාට කුසල් කියන්නත් බෑ, ඒවාට අකුසල් කියන්නත් බෑ. ඒවා කුසලුත් නෙවෙයි, අකුසලුත් නෙවෙයි. කුසලුත් නෙවෙයි, කුසල් වන්නට නම් කුසල් සිත් වෙන්නට ඕනේ. අකුසල් වන්නට නම් අකුසල් සිත් වෙන්නට ඕනේ. දැන් මෙතන මේ කුසල් අකුසල් නෙවෙයි, ඒ කුසල් අකුසල් කියන දෙවර්ගයේම විජාතියේම විපාක විපාක. ඒ නිසා ඒ අවස්ථාවේදී ඒ අනි සමාන චෛතසිකවල තිබෙන්නේ කුසල ස්වභාවයක් හෝ අකුසල ස්වභාවයක් නෙවෙයි විපාක ස්වභාවයක්. විපාක ස්වභාවය. අනේ එහෙම තේරුම් ගන්නට. ඊළඟට ක්‍රියාසි. ක්‍රියාසිත් වලත් දෙනවා. අපි ගනිමු අපි මේ සඳහන් කළ ඒ සිත්වලටම ඇතුළත් කොට දක්වන ඒ සිත් කොටසෙහිම ඇතුළත් කොට දක්වන ක්‍රියාසිත් තිබෙනවානේ. රහතන් වහන්සේට පමණක් උපදෙන සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික ක්‍රියාසිත සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික ක්‍රියාසිත උපේක්ෂා සහගත සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික ක්‍රියාසිත උපේක්ෂා සහගත ඥාන සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික ක්‍රියාසිත එහෙම යනවානේ. ඊළඟට උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික ක්‍රියාසිත උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික ක්‍රියාසිත උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික ක්‍රියාසිත උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික ක්‍රියාසිත. දැන් මෙතන ක්‍රියාසිතයි කියලා ගත්තා. මුලදී කුසල්සිත, ඊළඟට විපාකසිත, ඊළඟට ක්‍රියාසිත. ක්‍රියාසිතෙන් මොනවාද කරන්නේ? කුසල්සිතෙන් නම් අප දන්නවා කුසල්සිත උපදිනකොට ඒ කුසලයට විරුද්ධ වූ අකුසල ධර්ම දුරු කරනවා. ඒකයි එහි කෘත්‍යය. අකුසල් දුරු කරනවා. අලෝභය නිසා ලෝභය දුරු කරනවා. අද්වේෂය නිසා ද්වේෂය දුරු කරනවා. අමෝහය නිසා මෝහය දුරු කරනවා. ඔය විදිහට ඒ සිත උපදිනකොට ඒ සිතට ප්‍රතිවිරුද්ධ අකුසල ධර්ම හා ඒ චෛතසිකයන්ට ප්‍රතිවිරුද්ධ අකුසල චෛතසික ඒ සිතෙහි උපදින්නේ නැහැ. ඒව එවිට ලැබෙන්නේ නැහැ. ඒවා දුරු වී පවතී. මේ කුසලයෙන් ඒවා දුරු කරන. දුරු කරන. ඒ නිසා කුසල්සිත ඇතිවීමේදී අකුසලයන් දුරුකොට තැබීම කරන ජවන ක්‍රියාවක් ජවනයක් වශයෙන් එක ලැබෙන්නේ. ලැබෙන්නේ. ඉතින් ඒකට අනාගතයේ විපාකයක් උපදවන. ඊ දානතුරුම නෙවෙයි. ඊට පසුව එදේලේම නෙවෙයි අපි දන්නවානේ නහි පාපං කතං කම්මං සජ්ජු කීරංව මුච්චති දහන්තං බාල මන් වේති බස්මච්චන්නෝව පාවකෝ කියන ඒ තේරුම ඇදීව අකුසල ගැන කිව්වේ. ඒ වගේම තමයි කුසල් ගැන. ඒවා එදේලේම විපාක දෙන්නේ නැහැ. විපාක දෙන්නේ නැහැ. මේ කිසි අවස්ථාවකදී මේ සුදුසු කල්හි ඊට විපාකේ ලැබෙනවා. බොහෝ කලාතුරකින් ඇතම් විටක මේ ජීවිතයේදී අනාගත භවයන් හිදී නම් එහෙම ඒ භවෝත්පත්තියක් ලැබුවොත් ඒවා විපාක ලැබෙනවා. එතකොට එහෙම විපාක උපදවන බල ශක්තිය ඒ කුසල් සිතේ තිබෙන. ඒ නිසා ඒ කුසලයට අපි කියනවා කුසල කර්මය කියලා. ඒ නිසා මේ කර්මය කියන්නේ ඒ කර්මයේ తీරේ කර්මයෙන් විපාකයක් උපදවන බැට. කර්මය නිසා විපාකයක් ලැබෙනවා. එහෙම තත්ත්වය ඊළඟට අපි ඊළඟට ක්‍රියාසිත දක්වමු. කුසල් සිතත් එහෙමයි අකුසල් සිතත් එහෙමයි. අකුසල් සිත ඒකත් ජවන කෘත්‍යයන් සිදු කරන්නේ කුසලයට ඉඩක් නොදී යම් වැරදි ක්‍රියාවක් වැරදි දෙයක් කරන්නේ. ඒ කිරී වේතු කොටගෙන තමන් රැස් කරනවා කර්මයක්. ඒ තමයි අකුසල කර්මය. ඒකෙන් අනාගතයේදී ඒක අනිෂ්ඨ විපාක උපදවනයි කියන්නේ. අනිෂ්ඨ විපාකයක් නරක විපාකයක් එයින් උපදවනවා. ඒ නිසා ඒක අකුසල් කියලා වෙන්නේ. දැන් විපාකයේ කිවේ කුසල් අකුසල් දෙකේ ම ඵලය වශයෙන් ඒ නිසා ලැබෙන ප්‍රතිඵල වශයෙන් ලැබෙන දෙයක් ඒක. ඒක අනාගතයේදී ඊට අනුතුරුව ලැබෙන දෙයක් විපාක කියන්නේ. ක්‍රියා කියන්නේ කුසලුත් නොවන අකුසලුත් නොවන විපාකත් නොවන සිත් කොටස. ක්‍රියා සිත් කියන්නේ. ඒවා කුසලුත් නෙවෙයි, ඒවා අකුසලුත් නෙවෙයි, ඒවා විපාකත්. ඒවාට ක්‍රියා කියලා කියනවා. දැන් ක්‍රියා කියන විට මොනවද මෙතන කෙරෙන ක්‍රියා? දැන් රාතන් වහන්සේ පිළිබඳවන්නේ මේ සිද්ධාක්වා පිළෙන්නේ. අපටත් උපදනා ක්‍රියා සිත් දෙකක් තිබෙනවා. අපි ඒක ඉගෙන ගන්න තිබෙනවා. පංචද්වාරා වජ්ජන සිත හා මනෝද්වාරා වජ්ජන සිතේ. ඒ දෙකට අයත් කෘත්‍යයන් අපි යම් තැනින් තේරුම්ගෙන තිබෙනවා. අපි කෘත්‍ය සංග්‍රහයේදී ඒවා වැඩි දුරටත් ඉගෙන ගන්නවා. ආවර්ජන කෘත්‍යය කියන එක අප සාමාන්‍ය මේ පිළිබඳව දැනගෙන තිබෙන්නේ. ඒ කෘත්‍යවත් සිද්දක පවණයි සෝවා ප්‍රතඥං සෝවාන් සකදාගාමි අනාගාමි කියන අයට උපදනා වූ ක්‍රියාසිට වර්ණ. අනිත් ක්‍රියාසිට 18ම අපි කියන්නේ ක්‍රියාසිට 20යි කියලා කියන්නේ අපි ඉගෙනගෙන තියෙනවා. ඒ අනිත් ක්‍රියාසිට 18ම උපදනේ රහතන් වහන්සේ. උන්වහන්සේට ලැබෙනවා. ඒ වාට ක්‍රියාසිටේ කියලා නම දී තිබෙන කාරණේ මා මේ පින්නතුලට කියා දී තිබෙනවා. ඇයි ඒ වාට ක්‍රියාසිටේ කියන්නේ? දැන් අපට මේ අවස්ථාවේදී උපදනාසිට වලට ක්‍රියාසිට නොකියන්නේ ඇයි කියලා අපි අහුවොත් ඒකට මොකද්ද දෙන පිළිතුර? අප දැන් ක්‍රියාවක් සිදු කරන්නේ මා මේ පින්නතුලට කතා කරනවා. කතා කිරීමේ ක්‍රියාව සිදු කරමින් උපදනාසිට කොටසකුයි බට මේ දැන් ලැබෙන්නේ. ලැබෙන්නේ නමුත් ඒකට අපි ක්‍රියාසිට යන්නේ නැහැ. මේ පින්නතුත් මා කියන දේ අසාගෙන සිටීම් වශයෙන් කරන්නේද ඒක ක්‍රියාවක්. අසාගෙන සිටීමේ ඒ ක්‍රියාව කරනවා. ඒ නිසා අප දෙපිරිස කරන මේ ක්‍රියාවන් කුසල කර්ම කියලා දක්වන්නේ. අපි බණ අහනවා පුණ්‍ය ක්‍රියා කියලා කියන්නේ. බණ අහනවා බණ කියනවා. බණ ඇසීමේ ක්‍රියාව බණ කීමේ ක්‍රියාව කියන මේ දෙවදෑරුම් ක්‍රියාවන් සිදු වෙනවා මේ අවස්ථාවේදී අපට උපදනා සිත් වලින්. නමුත් ඒ සිත් වලට අප කියන්නේ කුසල් සිත් කියා මිසක ක්‍රියා සිත් කියලා නෙවෙයි. ක්‍රියා සිත්. අපි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලය ගැනම සලකතු. උන්වහන්සේගේ ශ්‍රාවකයන් අතර අප දන්නවා බොහෝම ප්‍රසිද්ධ මේ ශ්‍රාවකයන් වහන්සේ හැටියට දක්වන්නට පිළිෙන්නේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්‍ර මහස්තවරයන් වහන්සේ. උන්වහන්සේ සමග තවත් නොයේ කාමදුරවරු සංවාද පාත්‍රල සාකච්ඡා කරලා තියෙනවා ධර්මයේ පිළිබඳ. බණ පොතේම සඳහන් වෙනවා. මේ පින්තුන අසායති රත විනීත සූත්‍රය කියලා එකක් එනවා මධ්‍යම නිකායේ. ඒ රත විනීත සූත්‍රය සරියුත් මහ රහතන් වහන්සේ මන්තානිපුත්ත පුන්නහාමුදුරුවන් වහන්සේ අතර ඇති වුණු කතාබහ සාකච්ඡා. දැන් අපි බලමු උන්වහන්සේලා දෙදෙන සාකච්ඡා කළා. සරියුත් හාමුදුරුව අහනවා ඇත්තනි ඔබ මේ ශාස්ත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ වෙත සස්නුන් වහන්සේ වෙත ධර්මචර්යාවෙහි හැසිරෙන්නේ සීල විසුද්ධිය සඳහාද? එනි අනිත් හාමුදුරුව උත්තර දෙනවා නැහැ ඇත්තනි සීල විසුද්ධිය සඳහා නෙවෙයි. ඊළඟට සරියුත් හාමුදුරුව අහනවා ඇත්තනි ඔබ භාග්‍යවතුන් වහන්සේ වෙත මේ බබසර වසන්නේ චිත්ත විසුද්ධිය සඳහාද? ඉතින් අනිත් හාමුදුරු උත්තර දෙනවා ඇත්තනි ඒ චිත්ත විසුද්ධිය සඳහා නොවේ. ඉතින් මේ විදිහට අපි කියමු දැන් එතකොට දෙදෙනා වහන්සේම එකිනෙක කෙනෙකුට පසුව කතා කර. ඉතින් ඒ කතා ත්‍රීන් කතා කිරීම ක්‍රියාව සිදු කරමින් උපදනා වූ සිත් ඒ දෙදෙනා වහන්සේටම ඇති වුණා. කතා කරන්නට බෑ ඒ ජවන් සිත් උපදින්නේ නැති. ඒ උන්වහන්සේලාට උපන් ජවන් සිත් මොනවද? මොන ජවන්ද? ඒවා ක්‍රියාජව. දැන් ඒ දෙදෙනා වහන්සේ ගැන අපට සලකා ගත හැකි. උන්වහන්සේලා මේ සාසනික පිළිවෙත් පිළිබඳ වූ මේ අවස්ථාවේදී උපදින්නට ඇත්තේ. අපිට හිතා ගන්නට පුළුවන් සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික ක්‍රියාසි. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික ක්‍රියාසි. ප්‍රීතියෙන් යුක්තව සෝමනස්සින් යුක්තව මේ සංවාදෙහි යෙදෙන්නේ සාසනික පිළිවෙත පිළිබඳව සංවාදෙහිදී. ඉතින් උන්වහන්සේලාට ඒ අවස්ථාවේදී උපන් සිත් ක්‍රියාසි. ක්‍රියාසි. දැන් අප දෙපිරිස එකතු වෙලා කරන මේ විදිහේ සාකච්ඡාවකදී අප දෙපිරිසකම කුසල් සිත් උපදිනවා. ඒ හේතු කොටගෙන අපි කුසල කර්ම රැස් කරනවා. ඒ කුසල කර්මයන්ගේ අනාගත විපාක ලැබිය හැකි බවක් තිබෙනවා. උන්වහන්සේලා මේ සිත් උපදවාගෙන ක්‍රියාවක් සිදු කරනවා. නමුත් ඒ ක්‍රියාව නිසා රැස් කරන කර්මයක් නැහැ. අනාගතෙහි විපාක ලැබෙන විදිහේ රැස් කරන කර්මයක් නැහැ. කර්මයක්. ඒ නිසා උන්වහන්සේලාට ඒ උපදනා වූ සිත් වලින් ක්‍රියාවක් පමණක් සිදු වෙනවා. කර්ම සාධනයක් වන්නේ නැහැ. එබැවින් ඒවා අනිත් සිත් වලින් වෙන්කොට දැක්වීම සඳහා ක්‍රියා සිත් කියන බව පමණක් සඳහන් කරන ක්‍රියාස. ඒ මොකද? අනිත් සිත් වලින් ක්‍රියා සිදු වෙනවා. දැන් අපත් කරන ක්‍රියාවක්. නමුත් ඒ සිත් වලට ක්‍රියා සිත් කියන්නේ නැහැ. ඒවා එක්ක කුසල් සිත් නැත්නම් අකුසල් සිත්. රහතන් වහන්සේට ඇතිවන්නා වූ සිත් වලට ක්‍රියා සිත් කියන්නේ එයින් කුසල් කරන්නේත් නැත්නම් අකුසල් කරන්නේත් නැහැ. කරන්නේ නැහැ. ක්‍රියාව පමණක් සිදුවේ. ඒ ක්‍රියාව නම් මොන විදිහෙන් දැලුවත් ඒවා නරක ක්‍රියායි කියලා දක්වන්නට බෑ නේ. නරක ක්‍රියා කියලා දක්වන්න බෑ. අවලෝකයා සලකන හැටියට හොඳ ක්‍රියා සිදු කරන්නේ. නමුත් ඒ ක්‍රියා සිදු කිරීමෙන් උන්වහන්සේලා උපදවන ඇති කරගන්නා කර්මයක් නැහැ. එබැවින් ඒවාට ක්‍රියාසිත తీරේ. අන්නේ ක්‍රියාසිත වලක්. ක්‍රියාසිත වලක්. අප මුලදී චෛතසික පිළිබඳව කතා කරන විට දැනගත්ත ඒ අඤ්ඤ සමාන චෛතසික 13 උපදින. දැන් අපි නිදර්ශනයට ගත්ත ඒ කාමසෝබන සිත්ම සලකතු. කාමසෝබන සිත්ම ඒ කාමසෝබන සිත් වල එන ක්‍රියාසිත වල පළමු වෙන්න තමයි සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික ක්‍රියාසිත. අසංඛාර. ඒ අසංඛාරික ක්‍රියාසිතේ අඤ්ඤ සමාන චෛතසික 13ම ලැබෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර ඉතක්ක විචාර අධිමොක්ඛ විරිය පීති ඡන්ද කියන ඒ චෛතසික 13ම ලැබෙනවා. ඊළඟට උන්වහන්සේට උපදනා වූ ඒ සෝබන සිතෙහි සෝබන සාධාරණ චෛතසික 19ම තිබෙනවා. සෝබන සාධාරණ චෛතසික 19යි. එහෙනම් ඒ 19යි මේ 13යි ගත්තම කියද 30 32ක්. ඊළඟට අපි ඉගෙනගත්ත චෛතසික වලින් විරති චෛතසික තුන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඒ තුනම ඒ සිතෙහි ලැබෙන්නේ නැහැ. විරතින් උපදීදී නැහැ. රාතන් වහන්සේට මොන වරදින්ද වළකින්නට තිබෙන්නේ? උන්වහන්සේ ඒ වරදි වලින් වැළකීම සම්පූර්ණ කළා. සංඡේද විරතිය උපදවාගෙන අරහත් මාර්ග කුසල් සිතෙහි. ඊළඟට උන්වහන්සේට ඒ විරතින් උපදින්නේ නැහැ. මේ විරතින් ඒ වැළකීම් වශයෙන් උපදින්නේ උන්වහන්සේ ළඟන ඵලසිතේ නම් විරතිය උපදිනවා. ඒ නිර්වාණය අරමුණු කරමින් උපදනා ඵලසිතේ. මේ කාමාවචර ක්‍රියාසිතවල විරතියින් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ 32යි කරුණාමුදි සුදුසු අවස්ථාවකදී ලැබෙනවා. ඒ කියන්නේ කරුණාව උන්වහන්සේ උපදවා ගන්න අවස්ථාවෙතොත් ඒ වෙලේ කරුණාවෙන් යුක්ත වූ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සංඛාරික ක්‍රියාසිතක් වෙනවා. එවනත්නම් කෙනෙකුගේ සපතෙහිදී උන්වහන්සේ ඒ මුදිතා ගුණය ඇති කරගත් අවස්ථාවක් විත ඒ පිළිබඳව. එවේලේ ඇති වෙනවා මුදිතාවෙන් යුක්ත වූ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සංඛාරක ක්‍රියාසිත. ඒ දෙකම එකට උපදීන්නේ නැහැ නේ. අපි දන්නවනේ කරුණාවට ආරමුණු වන්නේ දුක්ඛිත සත්වයන්, මුදිතාවට ආරමුණු වන්නේ සුඛිත සත්වයන්. ඒ නිසා ඒ කරුණා මුදිතා සුදුසු පරිදි ඒ සිතෙහි ලැබෙනවා. ඒ හැමතිස්සෙම නෙවෙයි ඒ සුදුසු අවස්ථාව. ඒ සිතෙහි ලැබෙනම චෛතසිකය ඊළඟට දක්වන්නේ කුමක්ද? ප්‍රඥාව. ඥාන සම්ප්‍රයුක්ත සිතක් ප්‍රඥා චෛතසික. දැන් නිදි මට වුණා කියලා මේ පිනතුන්ට පෙන්වන්නට ඒ අඤ්ඤ සමාන චෛතසිකයන්ගේ තිබෙන අඤ්ඤ සමාන බව. ඒ අඤ්ඤ සමාන භාවය තමයි ඒකෙන් තේරුම් ගන්නට තිබෙන්නේ. මොකක්ද ඒ අඤ්ඤ සමාන භාවය කියන්නේ? ඒ සිත් ලැබෙන්නේ යම් සිතක නම් ඒ අනුව ඒ චෛතසිකද ඒ සිත අනුව කුසල් වීම හෝ අකුසල් වීම හෝ විපාක වීම හෝ ක්‍රියා වීම වන බව දැකීම. ඒ නිසායි ඒකට අඤ්ඤ සමාන කියන නමක් දීලා තියෙන්නේ. අඤ්ඤ සමාන. දැන් අපට මේ අවස්ථාවේදී උපදී. අඤ්ඤ සමාන චෛතසික උපදිනවා අපට මේ කුසල් සිත් වලදී. එතකොට ඒක කුසල් සිත්. අපට ඊළඟට උපදනා වූ සිත් චෛතසික වශයෙන් ඒ විරති චෛතසික උපදින්නේ අපට විරති චෛතසික උපදින්නේ යම් කිසි වර්ධකින් වෙන වෙන අවස්ථා වර්ධකින් වෙන වෙනවා වලකින් සතුන් නැරීමෙන් වලකින සොරකම් කිරීමෙන් වලකින කාම මිත්‍යාචාරයෙන් වලකින ඒ වලකීම ප්‍රධාන වෙන අවස්ථාව ඉදෙන සමහර අවස්ථාවලදී ඒ වලකින්නට ඕනේ කියන හැඟීමක් ඇතිවන අවස්ථා තිබෙනවා. චේතනාව ප්‍රධානවන අවස්ථා තිබෙනවා, විරතිය ප්‍රධානවන අවස්ථා. විරතිය ප්‍රධානවන අවස්ථාවලදී තමයි විශේෂයෙන්ම මේක තේරෙන්නේ. දැන් මේකනේ දැන් බොහෝ විට බොහෝ දෙනෙකු තුල මේ විරතිය බලවත්සේ උපදිනවමයි කියලා කියන්නට අමාරු. එහෙනම් අමාරුයි කියන්නේ බොහෝ දෙනෙකු තමන් සමාදන් වූ ශික්ෂා පදය අනුව පිළිපැදීම ඒ අවස්ථාව පැමිණි කලෙහි කරන්නේ නැහැ. බොහෝ දිනේ සමාදන් වෙනවා. සමාදන් වෙනවා. ඒ පිළිපදින්නට අවස්ථාවක් කරන හැම අවස්ථාවෙදීම පිළිපදිනවා නෙවේ. දැන් අපි මෙහෙම ගනිමු. අපි හැමතිස්සෙම කතා කර කර ඉන්නේ. කතා කර කර ඉන්නවා නෙවේ හැමතිස්සෙම. එම කතා කර කර ඉන්නවා නම් තමයි ඇතන් විටක බොරු වද කියෙන්නට පුළුවන් වගේ. මම කතා කර කර ඉන්නවා ඉතින් ඔහේ බොරුත් කියනවා හැබැයි තියෙන අර මුග්ග සුප්පතාව කියලා කියන්නේ විසුන් වහන්සේ පිළිබඳව දක්වන තැන්වල තියෙනවා මුග්ග සුප්පතාව කියලා. මුග්ග සුප්පතාවේ කියන්නේ හරියට මුං යට වගේ. තැන්දික්කක් තිබෙනවා තැන්වල නැතිවක් තියෙනවා. ඒ වගේ බොරුත් කියනවා හැබැයි තියෙනවා ඔක්කොම තියෙනවා. ඇයි මේ තොරතෝංචියක් නැතුව කතා කරන නිසා? තමන්ම දන්නේ නැහැ මොකක්ද තමන් කියන්නේ කියලා සමහර විට. එහෙම වෙනවා. සමහර විට තවත් කෙනෙකුට බලනවා. ඔය ඔක්කොම එක අතරේ ඔක්කොම කියන. ඒ මිනිත්තු 5ක් 10ක් කතා කරුවාම ඒ තැනත්තා සමහර විටක මුළු ලෝකෙම ගැන ඒ ටික වෙලාවේ කතා කරලා. ඒ වගේ දේවල් කියනවා. ඒ මොකද? සැලකිලිමත් සිත, සැලකන්නට බැරි බවක්, තැන්පත් බවක් ඇති කර නිදත්තියි. එහෙම වෙනවා. අන්න එහෙම වුණාම ශික්ෂාපද ගැන නෙවෙයි ඒ විදිහට මතක් වෙන්නේ. ශික්ෂාපද ගැන කොහොමදවත් මතක් වෙන්නේ නැහැ. ඔහේ කිය. ඒ කියාගෙන කියාගෙන යන විට එතන බොරුත් තිබෙනවා. ඇතන් විටක කේලමකටත් අහුවෙන්නට බැරි නෑ. ඔය අතර කියන්නට පුළුවන් අසුවලා ඔබට මෙන්න මේ විදිහේ එකක් කිව්වයි කියලා. එහෙමත් වෙනවා කේලමකුත්. ඉතින් නිෂ්කල කතාරං අනන්තයි අප්‍රමාණයි කියන්නට ඕන. කාටවත් වැඩක් නැති කතා තිබෙනවා. ඒවත් කියනවා හිස්බස් කියන ඒවා ඒවත් කියනවා. ඉතින් ඔය අතරේ පරුස වචනත් කියවෙන්නට බැරි නෑ නේ. පරුස වචනේ කියන ඒවා අපි නිකන් වචන වශයෙන් කිව්වොත් කාට හරි ගුණා කියලා කිව්වත් ඒක පරුස වචනයක් නේ. ගුණා කියලා සමහරුන්ට කියනවා, බල්ලා කියලා කියන්නේ. ඒවා සමහරු එතරම් පරුසයි කියලා ගත්තේ නැතුනට ඒවා පරුස වචන. ඒවානේ බණ පොතේ සඳහන් ගන්නේ ගෝනෝසි, ඔට්ටෝසි, අජෝසි, ඒ ගුණාය, එළුවාය මේ ආදි වශයෙන් ඔට්ටෝ කියන ඔට්ටුවාය එහෙම ඒ පරුස වචන ඒවත් කියන්නේ මෙන්න මේ විදිහේ සීමාවක් නැති දේවල් කියදෙන්නේ කියදෙනවා. ඉතින් Taman තැන්පත් නූනි හේතුවෙන් තැන්පත් වීමට අර සිහිය ඕන. කතා කරනකොට තිබෙන්නට ඕනනේ. මොනවද තමන් කතා කරන්නේ? මොනවද තමන් කියන්නේ? මේ කියන දෙයින් කාටද වැඩක් වන්නේ? මට වැඩක් නේද? අහන කෙනෙකුට වැඩක් නේද? නිෂ්කල කතා නම් ඕනේ නැහැ. ඊට වඩා හොඳයි නිශ්ශබ්දව ඉන්නේ. නිශ්ශබ්ද සමහර හිතන්නේ නිශ්ශබ්දව ඉඳින එකත් හොඳ නැති කියලා. ඒක ඇත්ත. නිශ්ශබ්දව ඉඳින එක මෞන වෘතයේ කියන එක බුද්ධඝමයේ අනුගමන එකක් නෙවෙයි. කතා කළ යුතු අවස්ථාවේදී කතා කරන්නට ඕන. කතා කළ යුතු අවස්ථාව. නමුත් කතා කළ යුතු අවස්ථාවේදී කතා කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්නට ඕන. තේරුම් ගන්න. මෙන්න එහෙම අවස්ථාවලදී Taman අවදිව කියන්නේ සිහියෙන් යුතුව සිටිනවා නම් මේ විරතියෙන් යොදා ගන්නට පුළුවන්. ඒ අවස්ථාව. විරතියෙන් යොදා ගන්න. බොරුවක් කියන්නට සහරිතික අවස්ථාව එන්නට බැරි නෑ. බැරි නෑ. එහෙම නැත්නම් ඒ බොරුව නොකීමෙන් සමහර විටක තමන් මේ තමන්ට පැවරුණු දෙයක් නොකලා වෙන්නටත් පුළුවන්. එහෙම අවස්ථාවකදී සමහර විට කෙනෙක් බොරුවක් කියන්නට පුළුවන්. ඒකෙන් බේරෙන්නටවත්. එහෙම අවස්ථාවවලදී තමන් සිහිය ඇතිව ඉන්නට ඕන. බොරු කියන්නට නෙවෙයි තියෙන්නේ. නේද? බොරු කියන එක තියෙන්නේ කියන එකේ තියෙන අමාරුව මොකක්ද? වා බොරු තොන්ගණනින් කියන්න බැරි වුණ කෙනෙකුට. නේද? සත්‍යෙහි පිහිටනවා කියන එකනේ අමාරුද? සමහර විටක සමහරේ තමා බොරු කියනවා පමණක් නෙවෙයි. අනුන්වත් ඊට සම්බන්ධ කරගන්නවා. ඈ? අනුන්වත් ඊට සම්බන්ධ කරගන්නවානේ. තමාටයි මේ බොරුව කියන්නට ඕන. නමුත් තමන් යන්නේ නෑ ඉදිරියට. වෙන කෙනෙක්ව දාන. වෙන කෙනෙක්ව දාලා ඔහු ලවා බොරුව කියවන. ඒ තමන් කීවත් ඔහු ලවා කියෙව්වත් තමන් බොරුකාරයෙක් කෙන එක ඒ නිසා වළකින්නේ නැහැ. උනේ මොකද්ද? තමන් අකුසලයක් කරන අතර අනුන් ලවාත් අකුසලයක් ඇති කරනවා. ඔහු ලවාත් කරනවායි. ඒකයි වෙන දේ. ඉතින් ඒ නිසා අපට තිබෙන්නට ඕන අප ප්‍රමණක් නෙවෙයි සැලකින් දෙරෙන්නට ඕනේ නේ. වරදින් වළකින්නට ඕනේ අපි ප්‍රමණක් නෙවෙයි. අපි යන්නේ යන්ද වරක් වන්නට ඕන. ඒ නිසායි සීලය පිළිබඳව කතා කරන එක සීලෙහි ගුණ කියන්නට ඕන. සීලය පිළිබඳව කතා කරන්නට ඕන. සිල්වත් බවේ අගය කියන්නට ඕන. එහෙම කියා අන්‍යයන්වද සිල්වත් බවෙහි යොදවන්නට ඕන. දුස්සීල වෙන්නවයි කියන එක කාටද අමාරු? ලෝකයේ දක්නට තිබෙන්නේ ඒ එක තරමක් හිතා ගන්නට ඕන. මේ සීලය පිළිබඳව බොහෝ විට කතා කරන අවස්ථාවලදී ඒක දුස්සීල අයට නරක කතාවක් කියලා ඉන්නේ. එහෙම කියනවා බුදුහාමුදුරුවෝම වදාරලා තිබෙනවා. දුස්සීලස්ස සීල කතා දුක් කතාද. දුස්සීල තනත්තාට සීලය පිළිබඳව කරන කතා නරක කතාවක්. මොකද ඔහුට ඒක කනට මේ උලකින් අන්නවා වගේ වෙනවා ඒ සීලය පිළිබඳව කරන කතාව. එමෙනේ අපි කවුරු වුණා? අපි කාටවත් වැරදි සිදු වෙන්නට පුළුවන්. වැරදි කරන බව ඉක්මවා සිටින තත්වයක අය නෙවෙයි අපි කවුරුවා. අපි තාම ඒ සාමාන්‍යයෙන් කියනවා නම් කිය යුතු තිබෙන්නේ පුතුන් ජන කියන සංඛ්‍යාවෙහි සිටින අයනේ බොහෝ සෙයින් අපට ලැබෙන්නේ. කලාතුරකින් ටික ඉහළට ගියාය ලැබෙන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් සාමාන්‍ය තත්ත්වයේ ගත සලකතොත් පුතග්ජන තත්ත්වෙහි සිටින අය. ඒ පුතග්ජනයා කියන්නේ පුතු කිලේසේ ජනිත. බොහෝ නිකන් එකක් දෙකක් නෙවෙයි. බොහෝම කලා. කෙලෙස් අකුසල ධර්ම උපදවන సంతානයක් ඇති කෙනෙක්. පුතග්ජනයා පුතු කිලේසේ ජනිති ජනිති කියන්නේ උපදවයි කිලේස උපදවනවා එක එක මේ වර්ගී ඒ කිසිදු සීමාවක් නැහැනේ දැන් අපිට අහන්නට ලැබුණොත් කවුරු හරි තමන්ගේ අම්මාව මැරුවයි කියලා තාත්තාව මැරුවයි ඉතින් අපි එක එකලාම දන්නවානේ ඒ කවුද එහෙම කළේ කියලා ඒ ප්‍රතග්ජනි එක එක කලේ ප්‍රතග්ජනි මවව මරන්නේ පියාව මරන්නේ ආර්ය කවදාවත් කරන්නේ නැහැ ඒක. ආර්යෙක් වටින් කවදාවත් සිදුවන්නේ නැති දෙයක්. එහෙම තත්ියේ එහෙම තත්වයක් තිබෙනවා හැම ප්‍රත්‍යජන సంతානයකම. සමහර විටක අපි මේ වර්තමානයේ මෙහෙම ඉඳගෙන මුගලන් මහරහතන් වහන්සේක ජීවිතයකදී තරන් වහන්සේගේ ඒ ජාතියේ මෞපිය දෙදෙනාට කළ අතවරය ගැන අහන්නට ලැබුණම බලවත්සේ කම්පා වෙනවනේ. කම්පා වෙන මෙහෙමත් කළා බිත්තර. හිතා ගන්නට අමාරුවක්. අමාරුව. නෑ ඒකේ කිසිදු අමාරුවක් නෑ හිතන්නට. මොකද පිටක් දැනවසි. පිටක්. ඒ දෝෂය දකින්නට ඕනේ. ඒ දෝෂය තමන් දකින්නට ඕනේ අනුන් කෙරෙහි නෙමෙයි. තමා කෙරෙහි දකින්නට ඕනේ. තමා ළඟ මේක තියෙන බවයි දකින්නට ඕනේ. මේ අරයා ළඟ අරයා මෙහෙම කරනවායි කියලා හිතන්නට මේ තියෙන්නේ. තමා කරනවායි කියලා. තමාට මේ අකුසල ගති උපදිනවා. ඒ තත්වය ඇති කෙනෙක් තමයි. ඒ නිසා මොකද කළ යුතුද කියන්නේ. ඒකට අවස්ථා නුදිය යුතුයි. ඒකට අවස්ථා නුදිය යුතුයි. ඒ නිසා තමන්ට හැමතිස්සෙම එහෙම තමන් මේ ජීවිතේ පවත්වන්නේ අපි ජීවත් වන්නේ තනිව නෙවෙයි. සමාජයක ජීවත් වන්න. ඒ සමාජයක ජීවත් වන අපට සමාජයේ සමග සම්බන්ධකම් පවත්වන්නට තිබෙනවා. කතා බහ කරන්නට තිබෙනවා. බන් දෙනු කරන්නට තිබෙනවා. මේ කියලා තිබෙනවානේ. ඒ හැම එකකදීම තමා බේරෙන්නට ඕනේ, පරිස්සම් වෙන්නට ඕනේ. අකුසලයට නොවැටෙන්න. තමන් බේරෙන්න. අනිත් එක තමන්ට සම්බන්ධව තමන් සමග කටයුතු කරන අය සිටින්නේ. ඔවුනුදු ඒ අකුසලයෙන් වළක්වන්නට ඕනේ. තමන් බේරෙන්නට ඒ කියලා වුණු ලව අකුසල් කරවන්නට ලෑස්ති වීම ඒක සිස්ත සත්පුරුෂ ගතියක් නෙවෙයි. සත්පුරුෂ ගතියක් නෙවෙයි. සත්පුරුෂයානම් තමාත් වලකින අතර අන්‍යයන් දේ වරදින් බලක් කරනවා. ඒකයි සත්පුරුෂ ගතිය. ඒකයි කල්යාණ මිත්‍ර ගතිය. එහෙම කරන්නේ අපි පුරුදු වෙන්න ඕනේ. මොකටද අපි මේ අභිධර්මයේ ඉගෙන ගන්නෙ? සිත් තුළ නියඳව ඉගෙන ගන්නෙ. චෛතසික පිළිබඳව ඉගෙන ගන්න. මම චිත්ත චෛතසික ගැන හොඳටම ඔක්කොම දන්නවා දැන් කියලා. මේ දැකෙන්න නෙවෙයි. තින්දෙන්න, ඉදිනෙන්න. ඒකට නෙවෙයි. මේ අපට මඟ පෙන්වන්නට මේ ඕන කරලා තියෙනවා. අපට යා යුතු මඟක් තිබෙනවා. ඒ මඟ පෙන්වීමටයි අපට මේවා පිළිබඳ දැනීම ඕන කරන්නේ. එතකොට තමන්ගේ සිතෙහි මේවා පිළිබඳව යම් අවස්ථාවකදී මේවා උපදිනකොට මේවා පිළිබඳව තමන් නොදැන සිටියොත් ඒකේ වරදකුත් දකින්න ගන්න. ඒකේ වරදක් තිබෙනවයි කියලා පේන්නේ නැහැ. සමහර විටක එහෙම අහන්නවත් බැරි නැහැ. මොකද ඒක වරද කියලා අහන්නට බැරි නැහැ. තමන් කළේ වරදක්. තමන් කී දේම වැරදි. ඒ තමන්ම ඒක කෙනෙක් පෙන්වා දෙනකොට විමත් අහන්නට බැරි නැහැ. මොකද ඒකේ තියෙන වැරද්ද? ඒ මොකද ඒකේ තියෙන වැරද්ද කියලා තමන් දකින්නේ නැත්තේ. තමන් මේ වරද්ද පිළිබඳව දැනගෙන නොසිතිය හේතුවෙන් ඒ නිසා දැනගන්නට ඕනේ. සමහරු හිතනවා දැනගත්තම තමන්ට කරන්න බෑ මේවා. ඒකන්ට නොදැන ඉන්නේ කම හොඳයි කියලා. එහෙමත් හිතන අය සිටිනවා. එහෙම නොදැන ඉන්නේ කම වඩා හොඳයි. ඈ ඔක දැනගත්තොත් හැමතිස්සෙම ඕක තමන්ට පීඩා කරනවානේ. ඒකන්ට නොදැන ඉන්නේ නැහැ. තමන්ට මං කියන්නේ නැහැ මේ කරන්නයි කියලා. තමන්ට කරන බව හෝ නොකරන බව ඒ තමාසින් තෝරා ගත යුතුය. ඒ කාරණය හරි හැටියට දැනගන්නා බව තමාට බොහෝ කල් හිතස්ව පිණිස පවත්නා දෙයක් වෙනවා. ඒ මොකද තමන් කරුණ හරි හැටියට දැනගත්තොත් ඒලේම නැත්නම් ඒ ටික දවසකින් ළඟදී ඒ අනුව පිළිපැදීමත් තමා නොකලත් හැකි අවස්ථාවකදී තමන් එලෙස පිළිපදින්නට කලදෙනවා අධිෂ්ඨාන කරගන්න. එහෙමයි. මම දන්නවා සමහරු මට කියා තිබෙනවා තමන් කරන ආරක්ෂාව හේතු කොටගෙන. ශික්ෂාපද පහෙන් හතරවෙනි ශික්ෂාපදය නම් ආරක්ෂා කරන්නට බැරි වෙනවා. ඉතින් මම සමහර විටක දීම කිව්වව මම අහනවා. ඇයිද? මම කරන්නේ කම්පැනියට බඩු ගැනීමයි පිටිනීමයි. බඩු ගන්නවා. ඉතින් කම්පැනියට බඩු ගන්නකොට බොහෝම ලාභයට ගන්නට ඕන. ලාභයට. ඉතින් මේ දෙනා කියන එකම જાති අපි කියමු රබර්කේ. රබර්කේ. ඉතින් ගෙනාවම එයා ගන්න නිලධාරියා එයා කියනවා පෙන්වුවාම මේ හොඳම රබර්. මේකයි නිල කියලා. එයා ගන්න ගන්න. ඌ ඒ ගන්නට දෙන්න බැරි එක. ඉතින් මේ පොඩ. ඒ ගාන තමයි ගත්තේ. ඒ බොරු කියන්නේ. ඒ කියන්නේ බොරුව. එහෙම අරගෙන ඉතින් කම්පැනිට ලක්ෂ ගණන් ලාභ දෙන්න. තමන්ටත් ඒ වාසි වෙනවා. කම්පැනිටත් හොඳයි. තමන් දියුණුවක් තමන්ගේ කියනවනේ අර තත්ත්වයෙන් උසස් කරනවා ඒකත් ලැබෙනවා. මේ ඔක්කොම ලබා ගත්තේ බොරු කියලා. බොරුව කිව්වා. එදි ආන්නේ ඒකයි තමාගේය කියලා. ඒක තමාගේ එයා සලකන හැටි දියුණුව. වර්තමාන ආර්ථික වශයෙන් දියුණුව. ඒ සඳහා තවන් මොකක්ද කළේ? කළේ බොරු කියන එක. බොරු කියන එක. ඒ බොරු කීමේ කියන එක නිහින කර්මයක් කියලා පෙන්නනවා. නේ? ඒක තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනේ. ඒකං ධම්මං අතීතස්ස මුසාවාදස්ස ජම්තුරු විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරිය. මේ එකම ධර්මයේ වෙන සත්‍යය ඉක්මවලා බුරු කියන තැනත්තාට ඔහු පරලෝක පිළිබඳ අපේක්ෂා අත්හල කෙනෙකු බැරි. ඒ මොකද බුරු කීම නිසා පරලෝක දුක ලැබෙන බව දන්නවා. ඒ කියන්නේ එහෙම විශ්වාසයකට නැති නිසා ඒක අත්හැරපු කෙනෙක් ඔහු බුරු කියලා. එබැවින් ඔහුට කළ නොහැකි පාප කර්මයක් නැත්තේය කිය. ඕනෑම එකක් කරන්නට පුළුවන්. ඕනෑම අර එපමණක් නෙවෙයි මේ බොරුව ගැන පරණක් නෙවෙයි අප සලකනවා. මේ ශික්ෂාපද සියල්ල. මේ ශික්ෂාපද ආරක්ෂා කරන විට මේ කරුණ වෙනවා නොරකීමට හේතුව. සමහර විටක බොරුවක් කීම අත්‍යවශ්‍ය කාරණයක් හැටියට Taman දෙම නෑන්ට දෙන්නට බැරි. මේ වෙලාවේ තිබෙන්නේ ලොකුම බොරුවක් කියලා කියන එක නැත්තම් දෙරීමක් නැහැ. ඒක කියන්නට ඕන කියලා සලකන්න. කියන්නට ඕන. ඉතින් එහෙම කියන්නට ලෑස්ති වෙනවනේ. එහෙම කියනවා. මොකද කියන්නේ? මේ අවස්ථාවේින් දෙරෙන්නට පැනගන්නටනේ. පැනගන්න. ඉතින් ඒව දක්වනවා. කෙනේ ලාභ හේතු කොටගෙන බොරු කියන. යසස හේතු කොටගෙන බොරු කියන. අතිශීලං ලාභ පරියන්තං අතිශීලං ඥාති පරියන්තං අතිශීලං යස පරියන්තං අතිශීලං ලාභ යස ඥාති ඕ විදිහේ කර්ම නිසා ඒ ඉක්ම ඒව තමයි සීමාව. නෑයා නිසා බොරු කියන. පව් කරන. නෑයා නිසා සතුන් මරන්න පුළුවන්. මම මිනිසුන් මරන. බොරු කියන. හොරකම් කරන. ඒ විදිහේ පාප කර්ම ඥාතියා නිසා කරන. ලාභයෙන් නිසා කරන. යසස යසස කියන්නේ නිකන් අමුතුවෙන් ලැබෙන කීර්තියක් තියෙනවානේ. සමහරු බොහොම කැමතිනේ කිසි බයක් නැති මිනිහා ඕනෑකට ඉදිරියට යනවා කියලා හරි නම ගන්න කැමති. එහෙම වුණාම මේ ඉදිරියට යා යුතු දේවල් තිබෙනවා. එහෙම නෙමෙයි. පාප කර්ම වලත් ඉදිරියට යන්න. ගිහිල්ලා මේ පාප කර්මයේ කරනවා කිසි බයක් නැති කෙනෙක් හැටියට ඒ ඔහුගේ සමාජය අතර ඔහු ලැබෙනවා කීර්තියක්. දැන් එහෙමනේ ඔය බොහෝ වැඩි කරන මිනිස්සු ඉන්නානේ. ඔවුන් අතර ඔහු මේ නවත්ගත් කෙනෙක්. ඒකට වැඩි කරන. අන්න එහෙම තත්වයන් ලෝකෙත් තිබෙනවා. නමුත් ඒ හැම අවස්ථාවකදීම සිතෙන්නට බලන්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ කෙනෙකුට. මොනවාද මේ උපදනාසිත මේ අවස්ථාව? ඒ කිරින් වශයෙන් උපදන සිත් මොනවාද? ඔක්කොම අකුසල්සි. අකුසල්සි. ඉතින් ඒ අකුසල්සිත් වල අඤ්ඤ සමාන කියන මේ චෛතසිකය දෙනවා. අකුසල් ඒවත් එතකොට. ඒවත් අකුසල ධර්ම. ඉතින් අකුසල්ය කුසල්ය කියන මේ දෙක පිළිබඳව වඩාත්ම දැන ගැනීම ඕන කරනවා. මක් නිසාද? විපාක කියන ඒවා කරෙහි අපට දැන් දැක්විය හැකි බලයක් නැහැ. විපාකය කියන්නේ කර තිබෙන අකුසල හා කුසල කියන මේවා නිසා ලැබෙන දෙයක්. කුසල් අකුසල් කියන දෙක පිළිබඳව ඒවා අකුසල් ඇතිවීම, වැළැක්වීම, නැවැත්වීමත් කුසල් උපදවා ගැනීමත් කළ හැකි. කියලා. ඒකට සිහිය තිබෙන්නට ඕන. අකුසලයකට අවස්ථාවක් වැඩිනි කල්හි සිහියෙන් යුතුව සිටිතොත් අකුසලයෙන් වළකින. අකුසලයෙන් වළකින. ඒ වගේම තමයි කුසලයක් කරන්නට, පිනක් කරන්නට, ධනක් දෙන්නට, සීලයක් රකින්නට අවස්ථාවක් එළඹි කලෙහි හේලේද තමන් සිහියෙන් යුක්තව සිටිතොත් ඒ කුසලය කරගත හැකි. ඒ දෙකම බැරි වෙනවා. ඒ කියන්නේ අකුසලෙන් වළකින්නටත් බැරි වෙනවා, කුසලෙහි යෙදෙන්නටත් බැරි වෙනවා කෙනෙක් සිහිය නැතිව නම් ඉන්නේ. සිහිය නැති. ඒ නිසා කුසලයක් කරන්නට අවස්ථාවක් ලැබෙන කල කෙනෙකු සමහරුන්ට මගහැරිලා යනවා. පස්සේයි මතක් වෙන්නේ. මට එලේලෙ මේකට සම්බන්ධ වෙන්න තිබුණා. මට යමක් දෙන්න තිබුණා. මට ඒක අමතක වුණා. ඉතින් එහෙම වෙන්නේ ඒ අවස්ථාවේදී සිහිය පැවතුනේ නැහැ. අනේ නිසා මේ අප ඉගෙන ගන්න ඒවා. අහසේ තිබෙන දෙයක් පිළිබඳව නෙවෙයි. නේ? අපි ඉගෙන ගන්නේ අහසේ තිබෙන දෙයක් පිළිබඳව නෙවෙයිනේ. අප ඉගෙන ගන්නේ අපේම පිළිබඳව කියවට වරදක් නැහැ. මේක ව්‍යවහාර වශයෙන් කතා කරන විදිහ. මේ දැනගන්නේ කාගෙනද? කාගෙනද දැනගන්න. අපි මේ චිත්ත චෛතසික පිළිබඳව මේ කතාව, ඒ චිත්ත චෛතසික පිළිබඳව කතා කරන විදිහ, ඒ චිත්ත චෛතසිකය කියන්නේ කාහට උපදනා දෙයද? අපි එකිනෙකාට කියත හැකි මත උපදින හේවායි. මා තුල ඇතිවන දේ. සමහර විටක මායි කියා ගන්නා දේවල්. මමයේ කියා ගන්න දේවල් ඒවනේ. ඒ කුසලුත් මමයි කියලා ගන්නවා, අකුසලුත් මමයි කියලා ගන්නවා. එහෙම නැත්නම් ඒ කුසල් මගේයි කියලා ගන්නවා, ඒ අකුසල් මගේයි කියලාත් ගන්නවා. ඒ අකුසල් මගේ කියලා ගන්න අවස්ථාවවලදී, මමයි කියලා ගන්න අවස්ථාවවලදී ඒවා පිළිබඳ ඒ පහත් කොට දැකීමක් නැහැ. ඒවත් අවශ්‍යයෙන්ම කරන්නට තිබුණු, ඇති කරගත යුතුව තිබුණු දේ හැටියටමයි දකින්නේ. මේ අපි ඒවා පිළිබඳව හරි හැටියට දැනගත් කලෙහි අපට පුළුවන් ඒ අවස්ථාවවලදී උපදනා වූ ධර්ම ධර්මයන් වශයෙන් බලන්න, ධර්මයන් වශයෙන් දකින්න. ඒකයි. ඒක එහෙම ඒ දැනීම ඇති වුණොත් හිත කියනකොටම සරාගංගා චිත්තං සරාගං චිත්තං පජානාති කියන එක තමන්ට හොඳට වැටහෙනවනේ. සරාගංගා චිත්තං සරාගං චිත්තං පජානාති මේ කියාති දෙන්නේ ලෝභ මූල සිද්ගෙන. ඒ ලෝභ මූල සිතක් කවර හෝ අවස්ථාවකදී උපදීද, ඒ උපදින අවස්ථාවේදී එය සරාග සිතක් වශයෙන් වෙන්කොට දකි. වෙන් කරලා දැක්කම් සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තං පිටජානාති. ද්වේෂයෙන් යුක්ත වූ සිතක්, තරහෙන් යුක්ත වූ සිතක්, තරහෙන් යුක්ත වූ සිතක් බව දැනගන්න. ඒ තරහවේ කියන එක, ද්වේෂයේ කියන එක මේ තරහ පිරවලින් ඇතිවන්නේ. මේ තරහ පිරවලින් ඉතාසියුම් තාම දුර්වල තත්වයේ පවත්නා ද්වේෂයේ තිබෙන බොහෝම ප්‍රබල ද්වේෂයේ තිබෙන ඒ කොයි ද්වේෂයේ වුවත් උපදින්නේ ද්වේෂ මූල සිතෙහි. ඉතින් ඒ නිසා ද්වේෂ මූල සිතේ තිබෙන පරාතිරම බොහෝම දුර්වල ද්වේෂයෙන් යුක්ත වූ සිත, දුර්වල ද්වේෂ සිත, ප්‍රබල ද්වේෂයෙන් යුක්ත වූ සිත, ප්‍රබල ද්වේෂයෙන් යුක්ත වූ සිත, දුර්වල ද්වේෂයෙන් යුක්ත වූ සිතෙහි යම් තම් නොමනාප ගතියක් පමණක් ඇති වුණා. එච්චර ඊටහා බලවත් වූ දුම්නසින් යුක්ත වූ සිතෙහි ද්වේෂයෙන් යුක්ත වූ සිතින් තව කාගේ හරි ජීවිතයක් නැති කළා. ඒ වගේ තරාතිරම් ලෝභයෙන් එහෙම, ලෝභයෙන් එහෙම සමහර විටක ලෝභයක් කෙනෙකුට උපදින්නට පුළුවන්. බොහෝම අදු තත්වයේ ශක්ති වශයෙන් සලකන විට ලෝභය, සමහර විටක කෙනෙකුට ලෝභයක් උපදින්නට පුළුවන්. එහි තිබෙන උසන්නතාව කෙබඳු දෙයක් කියනවා නම් ඒ තැනැත්තාට ඒ ලෝභයෙන් යුක්ත වූ සිත් නැවත නැවත නැවත නැවත උපදින අතර සමහර විටක ඒ තැනැත්තාට නිදා ගන්නටත් බැරි වෙනවා, නිින්ද යන්නේ නැහැ. එහෙමත් නැහැ. ඒ වගේ ඒ තරාතිරම්පේ එහෙම කොයි තරාතිරමක සිතක් වුවත් ඒ සිත පිළිබඳව වෙන් කර ගන්නට පුළුවන් බව අපට තේරෙන්නට ඕන. අකුසල් සිත අකුසල් සිතක් හැටියට, කුසල් සිත කුසල් සිතක් හැටියට දකින්නට පුළුවන් කමක් නැහැ. ඒ අකුසල් සිතෙත් මේ ලෝභ මූල සිතක් මේ ද්වේෂ මූල සිතක් මේ මෝහ මූල සිතක් කියලා වෙන් කර දැකීමට පුළුවන් කම තිබෙන්නට ඕනේ. කුසල් සිතෙත් මේක ඥාන සම්ප්‍රයුක්ත සිතක් මේක ඥාන විප්‍රයුක්ත සිතක් ආදී වශයෙන්ද වෙන් කර ගන්නට පුළුවන් කමක් දෙන්නට ඕනේ. අන්න එහෙම ඒවා තමන් වෙනුවෙන් වෙනකාටවත් ඇති කර ගන්නට පුළුවන් තත්වයක් නෙවෙයි. තමන් විසින්ම උපදවා ගත යුතු දෙයක්. ඉතින් අපි ප්‍රඥාව ගැනයි පසුගිය දිනේ කතා කළේ. මේ කියන බඩ කවුරු පිළිබඳව ගන්නේ? ඒ තරමින්ම දැනගන්නව නම් ඒ දැන ගැනීම නිසා ඒ දැනත්තා තුළ ඇතිවන්නේ කුමක්ද? ප්‍රඥාව. ප්‍රඥාවයි ලැබෙන්නේ. ඒ ප්‍රඥාව ඥාන කියලා දක්වනවා. ඒ මේ ඇසීම නිසා මේ පිනතුන් තුළ ඒ ධර්මයන් පිළිබඳව ඇතිවන්නා වූ ඥානයට තමයි කියන්නේ. සෝතාවධානේ පඤ්ඤා සුතමේ ඥානං සෝතාවධා